කියන බ්‍රාහ්මණවරුනි කෙල්ලන් දුවන්න හොඳ නැත්තේ හේතුවක් ඇතුව කිව්වා. ඒ හේතුව තමයි කිව්වා අපි කෙල්ලෝ අනාහි විකුණන්න තියෙන භාජන වගේ කිව්වා. විසාකා විකුණන්න තියෙන භාජනයකට සීරිමක් ආවත් වටිනාකම අඩු වෙනවා කිව්වා. ඒ නිසා අපි මේ දුවනකට පය පැකිලා වැටිලා අතක් පයක් කැඩුනොත් එහෙම කොර කෙල්ලක්ය අතපය කැඩුන කෙල්ලක්ය අබ්බගත කෙල්ලක්ය කියලා අපේ අම්මලාට අපිව හරියට දීග දෙන්න බෑ කිව්වා. කොහොමද විසාකා ශරීරයේ සීරීමක් වෙනවටවත් කැමති නෑ. චරිතයට කැල්ලක් ගැන නෙවෙයි මේ කිව්වේ. විසාකා ශරීරයේ සීරීමක් සිදුවීම පවා දෙමව්පියන්ට නින්දාවක් විදිහට නම් සලකන්නේ චරිතේ රැක ගැනීම ගැන කවර කතාද? පුංචි කාලේ ගෙදරට කෙල්ලෙක් ඉපදුන ගමන් අම්මලාට තාත්තලාට එන බර තමයි කණ්ඩ බොන්න දෙන එකවත් අඳින්න දෙන එකවත් නෙවෙයි කෙල්ල රැකගන්න එක. පුංචි කාලේ ඉඳලා මොන්ඩිසෝරි යනවා ගෙන්නගෙන එනවා යනවා ගෙන්නගෙන එනවා ඉස්කෝලේ යනවා ගෙන්නගෙන එනවා පන්ති යනවා ගෙන්නගෙන එනවා අයියට කියනවා නංගි ගෙන්නන වරින් ඉක්මනට ඵලයක් දැන් දුව පන්ති ඇරෙන වෙලාව මෙච්චර මහන්සි වෙටි කෙල්ල රැකගන්න. ඒකේ හොරෙන් චරිතේ නැහගත්තොත් එහෙම කොහේ යයිද? අම්මා මෙතෙක් කාලයක් දරපු උත්සාහය, තාත්තා මෙතෙක් කාලයක් දරපු උත්සාහය, ඒ වගේ අහිංසක කෙල්ලෙක්ගේ චරිතය යංකිසි කොල්ලෙක් නැසුවොත් ඒක කොහේ යයිද? අච්චර අම්මලා තාත්තලා පන්ති යනකොට ගියේ, පන්ති එනකොට ගෙන්නගෙන එන්න ගියේ, ඉස්කෝලේ ඇරලවන්න ගියේ, විභාගෙ ලියලා ඉවරන කල් එළියට වෙලා ඉන්නේ මොන කෙහෙල් මලකටද? කෙල්ලෙක් රැකගන්න ගැනීම පිණිසයි. එතකොට ඒ ධර්මයේ ස්ත්‍රියක් ආරක්ෂා කළේ නැත්තම් ඔවුන් බොහෝ පෞරස් කරගන්නවා. මේ විසාකාව වනාහි ශරීරයේ සීරීමක්වත් වෙන්න දෙන්නේ නැහැ. අම්මලා අපිව රැක්කා කියලා. ඈ නිම්මාන රතියේ. එහෙම හිතපු විසාකා නිම්මාන රතියේ. මට ස්වාමීන් වහන්සේ නම මුණ ගිහිල්ලා කිව්වා ස්වාමීනි ඔය වගේ ප්‍රශ්නයක් විසඳද්දි මට කිව්වේ ස්වාමීනි මට මහාන වෙච්ච දා ඉඳලා කෙල්ලෙක් දැකලා නරක හිතක් ඇති වෙලා නැහැ කිව්වා. ස්වාමීනි ඒකට හේතුව තමයි මට නංගි කෙනෙක් ඉන්නවා. මගේ නංගි. අපේ නංගි රකින්න අම්මා දරන උත්සාහය මහන්සිය නංගි ගැන හිතන විදිය මම හොඳට දන්නවා. ගෑන් ළමයෙක් දකිනකොටම මට හිතෙනවා කිව්වා මේ ගෑන් ළමයාගේ අම්මා මෙයා ඒ විදිහට රකින්න ඇති. ඒ නිසා මෙයා ගැන නරක සිතක් උපදින එකත් මට හොඳ නෑ කියලා හිතනකොට මගේ සිතේ නරක සිතුවිලි උපදින්නේ නෑ. පැවිදිවෙච්ච දා ඉඳලා අද දක්වා ස්ත්‍රියක් ගැන නරක හිතක් ඉපදෙලා නෑ කිව්වා. කවුරු හරි ඒ වාගේ සංවර වෙච්ච භික්ෂුන් වහන්සේ නම මේ සංඝ පිරිස අතර ඉන්නවා. කවුරු හරි කෙල්ලේ දැන් ওই කතාව කියපු ස්වාමීන් වහන්සේ හරි හැඩ ස්වාමීන් වහන්සේ නම ලස්සන ස්වාමීන් වහන්සේ නම කවුරු හරි කෙල්ලෙක් ස්ත්‍රියක් අර හාමුදුරුව දිහා බලලා පෙරේත කමක් උපද්දව ගන්නවා. ඒකි මැරුණට පස්සේ කොහේ යයිද? අච්චර හිත රකින හාමුදුරුව නම භික්ෂුන් වහන්සේලා වනාහි ගින්දර වගේ දෙවෙන්ටපා. කෙල්ලෙක් දැනගත යුතුයි තමන්ගේ පරිස්සම් වේවා. ඇලා දැන් විසාකාගේ ජීවිතෙන් ගන්න උපදෙස. ඊට පස්සේ විසාකා ඒ විස්තරේ කියලා තවත් කිව්ව ගොඩාක් කරුණෝ කෙල්ලෙක් රකින්න හැටි. ඊට පස්සේ කිව්වා මේ ඔන්න විවාහයට කටයුතු වේදුනා. විවාහ වෙන දවසේ ඒ විසාකාට මේල පළඳනාවක් හම්බුණානේ. ඒ මේල පළඳනාව තියෙන්නේ දැන් මේ රවුමට තමයි සම්පූර්ණ ආභරණේ තියෙන්නේ. ඒ රවුම හිසට දානවා මෙහෙම. දම්පු ගවම්ම ඒ රත්තරන් චේන් ටික කඩාගෙන වැටෙනවා පල්ලහැට. හිස මුඳුනේ මොනරෙක්ගේ හිසක් වගේ කොටසක් ඉතුරු වෙනවා. මුළු ඇඟම මොනරෙක්ගේ වගේ වෙනවා. ආ රත්තරන් ආභරණය. මීල පළඳනාව. ඈ සසරේ සංඝයාට ශ්‍රමණ පරිස්කාර චීවර ඉදිකටු පාත්‍ර ආදී සමන පරිස්කාර පූජා කරලා ඉඳලා ස්ත්‍රීන්ට ලබන්ට නොහැකි අද්භූත ආභරණයක් ලබනවා. ඈ ඒ කරපු පිනයි. විසාකා විවාහ වෙන දවසේ කිව්වා තාත්තා ධෝනි මතක තියාගන්න ගෙදර ගින්දර පිටට දෙන්න එපා. පිටින් ගින්දර ඇතුට ගන්න එපා. ධෝනි දෙන අයට දීපං කිව්වා. නොදෙන අයට දෙන්න එපා කිව්වා. දෙන අයට නොදෙන අයටත් දීපං කිව්වා. සුවසේ ඉඳගනින් කිව්වා. සුවසේ කාබං කිව්වා. සුවසේ නිදාගනින් කිව්වා. ගින්දර නිමා ගන්න එපා කිව්වා. ගිනි පිඹ පිඹ හිටපං කිව්වා. ওই විදිහට උපදෙස් දුන්නා 10ක්. දීලා විවාහයට දුන් යෙව්වා. විවාහයට යවුන දැන් දෑවැද්ද දෙනවනේ. රංකහවන උරෙන් භාගයක් ගන්න යවුන උරේම හැලෙනවා භාජනෙට. ගවයෝ ලක්ෂයක් දෙනකොට තව ලක්ෂයක් ගාලා කඩාගෙන එනවා. දෑවැද්ද දෙන්න හිතනකොට වැඩිය දෙවෙනවා. ඒ තමයි විසාකා සංසාරේ දන් දෙද්දී දානේ වළඳාගෙන අවසන් වෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. ස්වාමීනි මේක ගුණ දෙයක් වළඳන්න හරි හොඳයි කියලා දෙනවා. එතකොට අරයාගේ වචනේ නිසා අර ස්වාමීන් වහන්සේ ආයේ බත් කටක් හරි වළඳනවා. තමන්ගේ වචනෙන් වළඳා අවසන් වීගෙන යන අය නැවත වැළඳෙව්වා කියලා යමක් ඇද්ද ඈට දෙන දේවල් වැඩිපුර දෙන්න සිද්ධ වෙනවා. ඔයාලට අඩු වෙන්නේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ දානි දෙද්දිමුත් හිතන්නේ ඉතුරු වෙනවා නම් මාළු කෑල්ලක්වත්. දෙන විදිහට ලැබෙනවා. විසාකා විවාහයට ගියා. ගිහිල්ලා දැන් ඔන්න දැන් ඉන්නවා. එකපාරම විවාහ වෙච්ච දවසේම රෑ විසාකා ගෙයින් එළියට ගිහිල්ලා ආවා. මාමන්ඩි බලාගෙන හිටියා. මොකද කියන්න බෑ විසාකා ගොඩාක් ධනවත් කෙනෙක්. විසාකාගේ ධනෙන් මිගාර සිටුතුමාගේ ධනය 16 පංගුවක් වගේ. එච්චර ධනවත් විසාකා. ඊට පස්සේ ඔන්න පහුවදා මංගල උත්සවයට දානයක් නිගණ්ඩ යන්න. විසාකාට කිව්වා රහතුන් වැඩලා කියලා. විසාකා දුවගෙන දාන බෙදන්න එනකොට නිගණ්ඩයෝ චිග්නෝදකින් මේ හැත්ත කියලා ගියා. ඉවරයි දානශාලාව. දැන් නිගණ්ඩයෝ කෑ ගහනවා කවුද මේ ගෙනාවු හැතිරි කියලා. දැන් මොකද තීරණයක් ගන්නත් බෑ. ඉතින් සිටුතුමා කිව්වා නෑ නෑ තීරෙන්නේ නෑ අල පොඩි කෙල්ලෙක් ඔය ගෙනාවේ කියලා. ඊට පස්සේ පහුවදා කිරිබතක් දිය නොමසු කිරිබතක් මාමා කිරිබතක් කනවා. විසාක පවන්සල්නවා මාමට. විවාහ වෙලා දෙවෙනි දවසේ ඊට පස්සේ මොකද වුනේ? රහතන් වහන්සේ නමක් සැවැත් නුවරනේ පිණ්ඩපාතේ වැඩියා සිටුතුමා දැක්කේ නෑ වගේ වළඳනවා. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා විසාක පවන්සල්න ගමන් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වෙන තැනකට වඩින්න අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා. පුරාණ කියන්නේ පරණ වෙච්ච දේවල් කනවා කිව්වා. කිව්වා විතරයි කේන්තියක් ආවා මිගාර සිටුතුමාට. නැගිටලා කිරිබත් අලිය පොලේ ගහලා අල්ලපිය මේකේ ගේෙන් ඇඳලා දාපේ එළියට කිව්වා. දැන් වටේ තැන් තැන් වල ඉන්නවනේ ආරක්ෂාවට. ඒ ඔක්කොම විසාකත් එක්ක ආපු අය. කවුද විසාකව අල්ලන්නේ? ඊට පස්සේ කිව්ව පළ දැන් මේ ගෙදරින්. විසාකා කිව්වා මාමේ අම්මා තාත්තා නැති කියක් නම් පළයන් කියනකොට දොට්ට බැහැලා ඉබාගාසේ යන්න පුළුවන්. අම්මා තාත්තා නැතිවම පළයන් කියනකොට දොට්ට බැහැලා ඉබාගාසේ යනවා අම්මා තාත්තා නැති අය.

සොඳුරු බිරිඳක් නොලැබේ නම් කොමට නම් කොල්ලන් විවාහ වෙනවාද? ඊට පස්සේ තමයි විසාකගෙන් සමාවිල්ලෝ. ඒ සමාවිල්ලෝට පස්සේ තමයි කිව්වේ නෑ, මගේ තාත්තා ළඟ සමාව ගන්න ඕන. එහෙනම් යංකව සාකේත නුවරට නෑ නෑ, මගේ තාත්තා කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ තමයි පහුවදත් බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියේ. ඒ පවුලම බුදුසසුනට පැහැදුනා. ඈ මිගාර මාතුණා විසාකා. විසාකා ගොඩාක් නිින්ද අඩු කෙනෙක්. විසාකාගේ බඩෙන් ඉපදිලා දෙනවා දරුවෝ 20ක්, පුතාලා 10යි දූලා 10යි. ඒ දරුවන්ටත් 20 20 දරුවෝ. මොණුබුරෝ 400යි. ඒ අයටත් 20 20 දරුවෝ 8000යි. විසාකා මැරෙන දවසේ විසාකාගේ පවුලේ දරුවෝ විතරක් ඉඳලා තියෙනවා 8420. අනේ විසාකා සිංහල ජාතිය ඉපදුනා නා. ඇහ දෙව්ලෝ ගියේ කොහොමද? පුබ්බුට්ටායිනි පච්චානිපාතිනි කිංකාර පටිස්සාවිනි. මොකද්ද තියෙන කියලා හොයලා බලනවා ගෙදර වැඩ කටයුතු. මනාපචාරිණි ස්වාමියාට ඕන විදිහට ඉන්නේ. ප්‍රියවාදිනි ස්වාමියා කැමති වචනයි කතා කරන්නේ. ඈ නිම්මාන රතී, මෙහි අවුරුදු 8000ක් මනුස්ස අවුරුදු 8000ක් නිම්මාන රතී එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි. මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 8000ක් නිම්මාන රතී. දැන් විසාකා නිම්මාන රතී ඉපදිලා පැය ගානයි. අවුරුදු 30-40ක ආත්ම දමනය. ස්වාමියාට යටත්ව සිටීම. දැන් කෝ කාන්තා විමුක්තිය, කාන්තා නිදහස. ඒ ඔක්කොම බටහිර, ඒ ඔක්කොම බටහිර. ඔය ඔක්කොම පළවෙනි කාරණාව. කවුද මේ අවවාදී දෙවා වදාලේ? භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ. දරුවනේ මේ සූත්‍රය හොයාගෙන පොතක ලියා ගනිල්ලා, මතක තබා ගනිල්ලා, බොහෝ කාලයක් නොබලාට හිතසූ පිණිස පවතිනවා. තස්මාතිහ කුමාරියෝ ඒවන් සික්කි තබ්බන්. එනිසා දුවරුණි මේ විදියටත් හික්මෙන්ඩ. ඒතේ බත්තු අබ්භන්තරා කම්මන්තා ඔන්නාතිවා කප්පාතිවා තත්ත දක්කා භවිස්සාම අනලසා තත්තුරූපාය විමංසාය සමන්නාගතා අලංකාතුන් අලං සංවිධාතුන්ති ඒවංගෝ කුමාරියෝ සික්කි තබ්බා. තමන්ගේ ස්වාමියා කරන රැකී රක්ෂා තියෙනවනේ. ඒ ස්වාමියා කරන රැකී රක්ෂාවට ජීවනෝපායට ඔබගෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න කිව්වා. ස්වාමියා වැඩ ඇරලා එනකොට තේක හදලා දෙන එක, ස්වාමියාට ඇඳුම් හොදන්න තියන්න නැතුව තමන්ම හොදලා දෙන එක, බෑකේ හරි ගස්සලා දෙන එක, ලියන්න තියෙන ටිකක් නම් ඔයා කියන්න, මම ලියන්න ඕන ටික මම ලියලා දෙන්නම්. ගණන් හදන්න තියෙන ටිකක් නම් ඔයා කියන්න මම හදන්නම්, ඔයා පොඩ්ඩක් බලන්න. ස්වාමියාගේ රස්සාවට උපරිම සහයෝගය. පීඩාවෙන් ඉන්න දෙන්නේ නැහැ. ඔෆිස් එකේ ප්‍රශ්න තියෙනකොට හරි හරි ඕවා ඔෆිස් එකේදී මේවා කරමු, ඔයා ගෙදර, ඔයාට මම ඉන්නවනේ, මගේ ආදරේ වෙනසක් උන්නේ නැහැනේ, අපි සතුටින් ඉන්නවනේ. ඔෆිස් එකේ ප්‍රශ්න ඒ පැය ගානේ විසඳමු ගෙදර ඕවා නැතුව. මිනිස්සුන්ටනේ කරදර එන්නේ. කරදර එන්නේ කාටද පින්වත්නි? මිනිස්සුන්ටනේ. ප්‍රශ්න එන්නේ කාටද? මිනිස්සුන්ටනේ. ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වලට උත්තර, මේ ප්‍රශ්න විසඳ විසඳ යන ගමනක් නේද? ප්‍රශ්න වලට මූණ දිදී යන ගමනක් නේද? ඈ කියනවා, හයිය දෙනවා ස්වාමියාට. මට කුරුණෑගල පවුලක් ලැබුණා, මුණ ගැහුණා. ඒ පවුලේ අය දුප්පත් උනා, ගොඩාක් ව්‍යාපාරික ධනවත් අය.

අපේ මවුගේ පරම්පරාව ගොඩක් කෙල්ලො ඉන්නේ. ඒ වුණාට ඒ කෙල්ලන් අතරින් මගේ අම්මට මාව ඉපදුනා. ලොකු ස්වාමීන් වහන්සේගේ පවුලේ ලොකු ස්වාමීන් වහන්සේ ඉපදුනා. මේ ස්වාමීන් වහන්සේලාගේ පවුල්වල අම්මලාට ඒ ස්වාමීන් වහන්සේලා ඉපදිලා පුතෙක් උපදිනවා අනාගතේ. සා පවුලකට කෙල්ලෙක් ලැබෙන එකත් වාසනාවක්. එතකොට මතක තියාගන්න මේ කියවපු පූජනීය බව ඇති කරගන්න නම් ඒ උපදේශ මාලාව තියෙන්න ඕන. මඟුල් ගෙවල්වල මේ සූත්‍ර කාරණා විසාකාගේ ජීවිත කතාව හඬ නඟලා කියන්න ඕන. ඒ වගේම දා එක්කෝ සංගරුවණින් උපදේශ ගන්න ඕන කියලා දෙන්න කියලා කියන්න ඕන. අද කාලේ කසාද බැඳලා පස්සේ පන්සලකට ඉන්නේ මොකටද? වෙඩින් පුටු එක ගහන්න. නැද්ද? වෙඩින් පුටු එක ගහන්න පන්සලකට එන්නේ. උපදේශ ගන්න දෙන්නේ. ඒ නිසා පවුල් සංස්ථාව කියන එක පූජනීය දෙයක්. දැන් බලන්න පවුලේ වගකීම ගැන දැන් ඔය හිතන්නේ. දැන් හිත රාගෙන් බැටකන්නේ නැහැ. දැන් හිත ලාමකාසාවෙන් බැටකන්නේ නැහැ. දැන් හිත ෆෝන් වල තියෙන පෙරේතකම් වලින් බැටකන්නේ නැහැ. හිතට එනම බරක්. ඒකට තමයි ඉස්සරලා අම්මලා තාත්තලා කිව්වේ පවුල් බර කියලා. ඒක වගකීමක්. ඒක වගකීමක්. ඒ නිසා දරුවනේ ලාමක ජීවිත ගත කර කර ලාමක ජීවිතයකින් මැරෙන්න එපා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ අවසානයේදී මෙසේ වදාලා. ඉමේහි කෝ කුමාරියෝ පංචහි ධම්මේ සමන්නාගතෝ මාතුගාමෝ. කුමාරියනි, මේ අංග පහ තියෙන ස්ත්‍රීන් කායස්ස වේදහා පරම්මරණ මනාපකායිකානම් දේවානම් සාහව්‍යතං උපපජ්ජති. කය බිඳලා මැරුණාට පස්සේ නිම්මාන රති දෙව්ලෝ උපදිනවා. ඉහළ චාතුම් මහරජිකේ පහු කළා, සක්දෙවිඳු ඉන්න තාවතින්සේ පහු කළා, යාමයේ පහු කළා, තුසිත දිව්‍ය ලෝකේ පහු කළා, නිම්මාන රති උපදිනවා. පන්සල් ගිය කතාවක් නෑ, පින්කම් වලට ගිය කතාවක් නෑ. පින්කම කරගත්තේ ගෙදරමයි. දැන් ගෙදර මිනිහට පයින් ගහලා මෙහි මල් වට්ටි අරගෙන යනවා. මොකාටද මේ සෝබනේ? කාටද මේ වංචා කරන්නේ? කවුද රැවටෙන්නේ? තමාට තමාමයි සෝබනේ. තමාට තමාමයි වංචා කරගත්තේ. තමාට තමාමයි ශෝභනය කරගත්තේ. තමන්ගේ පන්සල තමන්ගේ හදවතේ හදාගන්න. තමන් යනේන අසපුව තමන්ගේ හදවතේ හදාගන්න. ඒ හදවතේ තමන්ගේ ස්වාමියා වඩා ඉඳවන්න. කොල්ලනේ, කෙල්ලන්ට කියාපල්ලා මෙහෙම පුරුදු කරන්න කියලා. ඔයා වෙනස් වෙන්න එපා, ඔයා මාව රිදවන්න එපා, සෝවන කතා එපා. පැටියෝ බබා උරතලා රත්තරන් සෝමන කතා එපා. හොඳ බිරිඳ දෙව්ලෝ යන හැටි මෙන්න සූත්‍රී තියෙනවා. නංගි අපි බණක් ඇහුවා, මෙන්න ඔයාට මේක පුරුදු කරන්න පුළුවන්ද? ඊට පස්සේ එයා එවනවා, මට බෑ තොට යටත් වෙලා ඉන්න. ඔන්න පිරිමිකම ඇරම් මෙයා මැසේජ් එකක් එවනවා, තෝත් මට එපා. පිරිමිකම තියෙන්න ඕන. කෙල්ලෝ එපා එපා කියලා තම්බද්දි පිටිපස්සෙන් යනවා නේද? අනේපා කියලා නයි. නාග ලෝකෙන් ආපු එවන් පැන පැන යනවා. පිරිමිකම වනායේ උඹට එපා නම් මටත් එපා. ඒ පිරිමිකම කොල්ලෙකුට තියෙන්නව. එතකොට ස්ත්‍රිය දන ගහනවා.

පින්වත් කමනී චන්ද්‍රලතා මෙනවිය විසින්. මේ රැස්කරගත්ත සියලු පින් සක්දිවිඳුන්ට සතරවරන් දෙවියන්ට ඉෂ්ඨකාමී දෙවරුන්ට අනුමෝදන් වේවා. මේ ගුණධර්ම පුරුදු කරලා නිම්මානරති ඉපදුන විසාකාව ඇතුළු නිම්මානරති දෙවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ නිම්මානරති දෙවරු මේ ගුණධර්ම පුරුදු කරන්න ඕන කියලා සිතිවිල්ලක් හෝ පිහිටුව ගත්ත මේ අහිංසක පින්වතුන්ට උපකාර කරත්වා. සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ රැස් කරගන්න යුතුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. ඥාතින් පරලෝවසින් සැපවත් වේවා කියලා සාදු කියන්න. ඒ වගේ මේ වගේ බණපදයක් අපිට අහන්න සැලසෙන්නේ, මේ වගේ ධර්මයක් අපිට අහන්න මේ සත්පුරුෂ ඇසුර අපිට සැලසුනේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායස සම්පත්‍ය ලබත්වා. ඒ වගේම මේ අසුපේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ඇතුළු සකල ලෝකවාසී සංගරුවනට සිල් මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාවබෝධය සැලසේවා කියලා සාදු කියන. ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. චිට් එකක් ආවා බලමු, ඔයාලා හිනාවෙන්නේ නැතුව මේක ආයේද කියලා බලමු. දේශනාවේ සඳහන් කළ ආකාරයේ බිරිඳක් ලබන්න ස්වාමි පුරුෂයා මොන වගේ පිනක් කරලා තියෙන්න ඕනේද කියන. ඇත්තටම ලොකු පිනක් කරලා තියෙන්න ඕන. එකක් හරි මේ අනුමාන කළා දාලා ඉවලා තිනවා වරහන් ආසේ සකසල දන් දීම බඹසර රැකීම. හරි. දන් දෙනකොට සකසල දන් දීලා තියෙන්න ඕන, බඹසර රකින්න ඕන, රැකලා තියෙනවනම් ඒ පින් හොඳයි. අනිත් එක ඉතින් මේ වගේ නෝන කෙනෙක් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ හෝ කර්මෙටම තමයි. නැද්ද මං අහන්නේ? කර්මෙටම තමයි. ඊළඟ එක තමයි මේ නිම්මාන රති ඉන්නේ කාන්තාව පමණක් නෙවෙයි, පිරිමිත් ඉන්නවා. ඇයි? විසාකා ඉපදුනේ බිරිඳක් වෙලා එහි සුනිම්මිත දිවි රාජයාගේ. එතකොට ඒ දිව්‍ය අප්සරාවන්ට දෙවිවරු ඉන්නවා. මේකෙම අනිත් පැත්ත හිතන්න කොච්චර කැපවීමක්, බිරිඳට ගරු කිරීමක්, බිරිඳව තේරුම් ගැනීමක්, ඇයට වද නොදී ඉඳීමක්. මේ බිරිඳට ගැළපෙන ස්වාමියෙක් වුණොත් එහෙම කොහෙද උපදින්නේ ඒ ලෝකේ? එහෙනම් කිටිම අර්ථේ තමයි පිරිමේ කොහොමද නිම්මාන රති උපදින්නේ කියලා. නිම්මාන රති උපදින්නේ බිරිඳක් මේ වගේ ගුණධර්ම තියෙද්දි නම්. මේ වගේ බිරිඳකට අසාධාරණයක් නොවන ස්වාමියෙක් වීම ඔහු නිම්මාන රති යාමට හේතුවයි. උත්තරේ පැහැදිලිනේ? ඒකයි. ඒ නිසා තමන්ට ගිහි ජීවිතයේ උතුම් ගුණයක් දිනු කරගන්න බැරි නම් සත්පුරුෂ ඇසුරේ ගුණයක් දිනු කරන්න ඕන. අපි මේ කියන අහන දැනෙන හිතන විදිය අපිට උපතින් ආවේ නැහැ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිව හුරු කෙරෙව්වා මෙහෙම හිතන්න, මෙහෙම හිතන්න, මේ දේශනා බලන්න කියලා. මේ දේශනාව ගැන මම ලොකු සංසිත් එක්ක කතා කරද්දී කිව්වා, අනේ හොඳයි ওই දේශනාව කියලා දෙන්න, මැරෙන කාන්තාව ගොඩාක් උපදින්නේ පෙරේත ලෝකවල, පුළුවන් නම් ගොඩ ගන්න කිව්වා. ඒකයි. ඒ නිසා ගුණධර්ම පුරුදු කරන අයට ලැබෙන අවසාන යුගයේ ඔය වාගේ අවවාදයක්වත් දෙන්න අනාගතේ පරම්පරාවක් ඉතුරු වෙයිද? ඒ නිසා තමන්ට තමන්ගේ දරුවන්ට අනාගත පරපුරට ඔය වගේ දැනුමුතු කමක්වත් දෙන්න බැරි නම් ඒ පවුල් වලින් ඇති ඵලය මොකද්ද? එනිසා සත්පුරුෂ ඇසුරම ලබන්ද ධර්මය මහන්ද ඒ ධර්මය පුරුදු කළ ජීවිතය සුවපත් කරගන්න ඔබට වාසනාව ලැබේවා.